නුඹ වෙනුවෙන් මගේ ලේ කිරි නොවුනත් පියසෙනයාසට මගේ දෙනෙතින් කඳුළු බිඳු නුඹ ඉදිරියේ නොහැලූවත් නුඹේ කිරි කැටි සිනාවන් නොයිඳුල් කතාවන් සිහිකරනෙමි. තනිවම අද මාහිඳිනා මහලු මඩමේ බිත්ති අතරේ මහලු මඩමේ කඳුළු අතරේ නැගුණු සිනිරේ පුතුට නොදැනි මතක අතරේ අමතක කළේ දුන්නු සිනිරේ සිනාවන් නොයිඳුල් කතාවන් බලබලා සෙනසුනේ පුතුගේ මගේ ගොරහැනි හනින් මා නැලවිලි ගැයුවේ ඔබ සනසවන් ලේකිරි කරන් දුන්නේ නැති මුත් දාදිය ලේන් පිසුවෙමි පුතුගේ කඳුලැල් මතක ඇවිදින් ඔබේ සිනාවන් කියයි නොලිව මහලු මඩමේ කඳුළු අතරේ නැගුණු සෙනෙහේ පුතුට නොදැනි මතක අතරේ අමතක දෙමා